namo tassa bhagavato arahato samma sambuddhassa. අපි දන්නවා මේ විමුක්ති මාවත ගැන নানা ප්‍රකාර ධර්ම දේශනා මේ වෙනකොටත් දේශනා කරලා අමාරයි. ආනාපාන සති භාවනාව තුළින් ආස්වාසයත් ප්‍රාස්වාසයත් පමණක් ව්‍යායාමයක් වශයෙන් කරන ආර්ය ශ්‍රාවකයා විමුක්තිය ප්‍රත්‍යක්ෂ කරගන්නේ කොහොමද? තමන් ලබාපු මිනිසත් භවයේ තුල විමුක්තියටපත් වෙන්නේ කොහොමද කියන එක තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විමුක්තිය පිළිබඳ ලියවිච්ච පොත්පත් සංඛ්‍යාව අද අසීමිතයි, අප්‍රමාණයි. නමුත් මේ විමුක්තිය කියන එක ඇති වෙන ක්‍රමවේදය පිළිවෙත පිළිබඳ තාම නිසි අවබෝධයක් නැති මිනිස් සංඛ්‍යාවත් ගණනින් ගණන් කර නොහැකි බවත් අපි දන්නවා. එහෙනම් මේ විමුක්තිය කියන එක කොයි ආකාරයේ දෙයක්ද? ඒක මේ මබයක් විතර උස තියෙන කය තුල පවතින ස්වභාවය මොකද්ද? ඒ විමුක්තියට පත් වෙන්නේ කොහොමද? මේ කාරණා දැන ගැනීම අපගේ ආර්ය ජීවිතයට ගොඩාක් වැදගත්. විමුක්තිය කුමක්ද කියන එක දැනගන්න කලින් නිදහසක් නැති දුක්ඛම් කටලුත් එක්ක පිරිච්ච ජීවිතේ මොකද්ද කියන එක ඉස්සලාම දැනගන්න ඕනේ. විමුක්තිය කියලා කියන්නේ නිදහස. එහෙනම් මේ නිදහස මොකෙන් නිදහසක්ද? සතුටෙන් නිදහසද? නිවනෙන් නිදහසද? කුසලෙන් නිදහසද? ගැටලු වලින් නිදහසද? වේදනා පීඩා කම් කටළු වලින් නිදහසද? මොකෙන් නිදහසද? එනම් මේ චෛතසික වලින් ඇතිවෙනා වූ නිදහසක් තමයි මේ හැමතැනම සඳහන් කරලා තියෙන්නේ. නමුත් අපි දන්නේ නැහැ මේ විමුක්තිය කියන එක අපේ චෛතසික වලට සීමා වෙච්ච ධර්මයක් බව. අපගේ සිත සිතවිලි වලින් ක්‍රියාත්මක වෙන බව අපි දන්නවා. අපගේ සිත භ්‍රමණය වෙලා ඇති කරගන්නා වූ චෛතසික වල තමයි මේ ලෝකයේ තියෙන හැම ප්‍රශ්නයක්ම පවතින්නේ. අපි කියනවා මේ දවස්වල අපට ටිකක් මේ ගැටලු වැඩි කියලා. ඇත්තටම දින දර්ශනයේ දවස්වල ගැටලු තියෙනවද? මෙම මොකවත් නැහැ. දින දර්ශනය මුද්‍රණය කරන මුද්‍රණාලයේ කිසිම දෝෂයක් නැහැ. ඒ පවතින දිනවල මේ පැය 24 දෝෂයකුත් නැහැ. මේ දෝෂය තියෙන්නේ සිතේ. අසුවල අපට ණයක් දෙන්න තියෙනවා. ඒ පුද්ගලයා අපට ණය දුන්නේ නැහැ. මේ දවස්වල අපේ වැටුප ප්‍රමාදයි. අපේ වෙල්වල ආදායම් ගිය සැරේට වඩා අඩුයි. ඒ නිසා අපි කියන මේ දවස්වල අපට ටිකක් කරදරයි කියලා. ඇත්තටම කලින් ඒ කන්නේට තිබිච්ච ආදායමත් එක්ක අපි මේ කන්නේ ආදායම සසඳන්න ගිය නිසා තමයි මේ වෙනස කියන ප්‍රශ්නේ අපට ආවේ. පඩිය පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තියාගෙන ඒ බලාපොරොත්තුත් එක්ක ඒ රැකියාවේ නිරත වෙච්ච නිසා තමයි ඒ පඩිය ප්‍රශ්නේ ආවේ. ණය දුන්නේ පොලියකුත් එක්ක නැවත ගන්න බලාපොරොත්තුවෙන් නිසා ඒක ප්‍රමාද වීම තමයි මේ ප්‍රශ්නෙට මුල වුනේ. එන රස්සාවක් නැති කෙනෙක් ළඟට ගිහිල්ලා අහනවා කොහමද මේ දවස්වල වැටුප් පොලේම ප්‍රශ්න තියෙනවද කිව්වම මොන වැටුපක්ද? රස්සාවක් තියෙන්න එපාය. ඒකත් එහෙමද? තව කෙනෙක් ළඟට ගින් ආනවා කොහමද මේ කන්නේ අස්වැන්නේම ඕගොල්ලන්ගේ තත්ත්වෙම? මොන අස්වැන්නද? බින් අඟලක් නැහැ. මම අම්බලෙම නිදාගෙන ඉන්නේ. මට මොන අස්වැන්නක්ද? තවත් කෙනෙකුට ගිහිල්ලා මේක දවස්වල කොහමද මිනිස්සු පොලියේම හරියට ගෙවනවද? මොන පොලියද මම ගෙවුවොත් මිසක්? මමත් මේ ලෝකෙට ණයයි. ඉපදිච්ච දවසේ ඉඳලා දෙමව්පියන්ට ණයයි, මේ රටට ණයයි, සමාජයට ණයයි. අන්තිමට මට තේරෙනවා දැන් මටත්මම ණයයි කියලා. එහෙනම් මේ ප්‍රශ්න ටික කොහාට සීමා වෙච්ච ප්‍රශ්නයක්ද? මේ ප්‍රශ්න පවතින්නේ මොන ආකාරයෙන්ද කියලා බැලුවා. මේවා මනෝමය ප්‍රශ්න. අපේ චෛතසිකවල නානක් ප්‍රකාර පටලවිලි හදාගෙන අපි ලෝක හදාගෙන අපි හිතාගෙන ඉන්නවා අපට මේම මේම ප්‍රශ්න තියෙනවාය, මම මේ මේ ප්‍රශ්න වලට මැදි වෙලා ඉන්නවාය, මට තරම් ප්‍රශ්න මේ ලෝකේ කාටවත් නැත්තේය, මං ගොඩාක් දුකින් ඉන්නවාය කියලා මේ චෛතසික වලින් නානක් ප්‍රකාර දේවල් මවාගෙන ඒ මවාගත්ත ලෝක නඩත්තු කරගෙන එයා විශාල දුකින් පෙළෙනවා. නිදාගන්නේ නැහැ, කෑම කන්නේ නැහැ, නිතරම අවදියෙන් හඬමින් වැළපෙමින් විලාප කියමින් එයාගේ ජීවිතය ගත කරනවා. මේකට තමයි දුකත් එක්ක පිරිච්ච පැටලිලි සාගත කම්කටොළු ජීවිතයක් කියලා කියන. දැන් මේකට තමයි විමුක්තිය අවශ්‍ය. ප්‍රශ්නයක් නැත්තම් විමුක්තියක් ඕනේ නැහනේ. එහෙනම් විමුක්තියක් අවශ්‍ය වෙන්නේ යම්කිසි ප්‍රශ්නයක් තිබුණාම. එහෙනම් එදා ගෞතම තථාගතයන් වහන්සේ සිදුවත් කාලේ උන්වහන්සේට විමුක්තියක් ඕනේ. මොකද්ද ප්‍රශ්නයක් දිනනවා. ඇයි මිනිස්සු ඉපදෙන්නේ? ඇයි මිනිස්සු වයසට යන්නේ? ඇයි මිනිස්සු ලෙඩ වෙන්නේ? ලෙඩ වෙච්ච මිනිස්සු ඇයි මැරෙන්නේ? අන්න ප්‍රශ්නය. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ගියාම මේ පැටලෙවිල්ලෙන් නිදහස් වෙන්න ඕනේ. විමුක්තිය හොයා ගන්න ඕනේ. මේක නිදහස් වෙන්නේ කොහමද? එහෙනම් මේ විමුක්තිය කියලා කියනකොට නිතරම දෙයකින් නිදහස් වීම මිසක් වෙන එකක් නෙමෙයි. මේ විමුක්තිය බලාපොරොත්තු වෙන හැමෝටම දෙන්න තියෙන සරල උත්තරය තමයි ඇයි විමුක්තිය බලාපොරොත්තු වෙන්නේ? මේවා කරදරයිනේ, මේවා දුකයිනේ, අපිට නිදහස් වෙන්න ඕනේ. ඒකද විමුක්තිය අවශ්‍ය? මේක කරදරයක් නෙමෙයි, දුකක් නෙමෙයි, මේක පැටලවිල්ලක් නෙමෙයි කියලා හිතාගත්තොත් දැන් යාට විමුක්තියක් අවශ්‍ය නැහනේ. මගේ කයේ මේ අසනීප තියෙනවයි කියලා ඉතන තාක්කල් එයාට බේත් ඕනේ. ඒ අසනීපෙම කෙනෙකුගේ කයේ තියෙනවා, එයා ඒ ලෙඩේ දන්නේ නැහැ. තම වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වෙලා නැහැ. කවුරුත් එයාට දැනුම් දීලා නැහැ. එයා බේත් බොනවද නැහැ. වෛද්‍යවරුගේ අවශ්‍යතාවය නැහැ. රෝවල් ගත වෙනවද ඒ පැත්ත පළාත යන්නේ. එහෙනම් මේක දැනගත්ත ගමන් තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. මේක තමන්ට දුකයි, මේක තමන්ට කරදරයි. මම පඹගාලේ පැටලිලා ඉන්නේ, මට මේක නිදාසෙන්න ඕනේ කියනකොට තමයි මේ විමුක්ති මාවතක් හොයන්නේ. එහෙනම් තමන්ට තියෙන ප්‍රශ්න කරදර ගැටලු දැනගත්ත ගමන් එයාට විමුක්තියක් අවශ්‍ය වෙනවා නම් ඒ ප්‍රශ්න කරදර ගැටලු දැනගත්තේ නැත්නම් විමුක්තිය අවශ්‍ය නැත්නම් දැනගත්තට පස්සේ විමුක්තිය ගන්න පුළුවන්. මේවා ප්‍රශ්න නෙමෙයි කියන මට්ටමෙන් හිතනවා. මේවා මගේ යහපතට සිදු වෙන්නේ කියලා හිතනවා. මේ හැමදේම සුබ ලකුණු කියලා හිතනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? එයා ඉබේම විමුක්තියටපත් වෙනවා. එයා නිදහස් වෙනවා. එහෙනම් මේ ක්‍රමවේදය, මේ ආනාපානසති සූත්‍රයේ තුල කෙරෙන ක්‍රමවේදය මොකද්ද කියලා බලනකොට මේ හැම එකක්ම චෛතසිකවල පවතින්නේ. ප්‍රශ්නේ කොයිද තියෙන්නේ? හිතේ සිතවිල්ලක් වශයෙන්. දුක කොයිද පවතින්නේ? සිතේ සිතවිල්ලක් වශයෙන්. වෛරය ක්‍රෝධය පවතින්නේ කොයිද? සිතේ සිතවිල්ලක් වශයෙන්. හැමදේම දන් දෙන්න ඕනේ කියන සිතවිල්ල පවතින්නේ කොයිද? සිතේ සිතවිල්ලක් වශයෙන්. එහෙනම් මේ හැම පැටලවිල්ලක්ම මානසික ප්‍රශ්නයක්. ආනාපාන සති භාවනා වඩන ඒ ආර්ය ශ්‍රාවකයා එක්තැන් වෙලා තමන්ගේ සිත එක හරමුණක පීටලා ආස්වාස වෙන බව ප්‍රාස්වාස වෙන බව දැනගෙන ඒ ආස්වාස ප්‍රාස්වාසයෙන් මත තමන්ගේ සිත පීටෙව්වාම එයාගේ චෛතසික සියලුම දේවල් අතුරුදාම් වෙලා එක අරමුණක සිතවිලි දෙකක් හෝ තුනක් මත එයාට රැඳෙන්න සිද්ධ වෙනවා. එක සිතවිල්ලක් තමයි ආස්වාස වෙන බව එයා දැනගන්නවා. ආස්වාස වෙන්නේ එක සිතවිල්ලකින්. ඒක දැනගත්තාම ඒක තව සිතවිල්ලක්. ඒක ඉවර වුණා කියලා දැනගන්නවා. දැන් ප්‍රාස්වාස වෙනවා කියලා දැනගන්නවා. ප්‍රාස්වාස වෙන්නේ සිතවිල්ලකින්, දැනගන්නේ තව සිතවිල්ලකින්. මේ විදිහට චෛතසික 3-4කට සීමා වෙලා එයාගේ ඒ පැවැත්ම කරගෙන යනකොට දහස් ගණන් තියෙන චෛතසිකවල තියෙන දුකට මොකද වෙන්නේ? ඒ කරදරවලට මොකද වෙන්නේ? යුතුයකම් වගකීම් අනාගත බලාපොරොත්තු වලට මොකද වෙන්නේ? ඒ ඔක්කොම නැති වෙලා. දුක නැති වෙලා. දුක පවතින සිටිවිලි ටික නැති වෙලා. ප්‍රශ්න අතුරුදාන් වෙලා. වෙලා තින්නේ ප්‍රශ්න පැවතිච්ච සිටිවිලි ටික අතුරුදාන් වෙලා. ඒ නිසා අපි කියන යා සංසාර විමුක්තියටපත් වෙලා. භාවනා යෝගියෙකුට ප්‍රශ්න තියනවාද කියලා ඇහුවාම එයා කියන කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න මොකවත් නැහැ. ඇයි එයා එහෙම කියන්නේ? එයාට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. සිත නිවුනාම ප්‍රශ්න මොකවත් නැහැ. සිත කැළඹුණොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. අද වර්තමානයේ අපි කියනවා මට ආවල් ප්‍රශ්නේ තියෙනවායි කියලා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඇයේද, කනේද, නාසයේද, දිවේද, සමේද, කොයිද තියෙන්නේ කියලා හොයලා බලවම මේ බඹයක් විතර උස තියෙන කයේ කොතනකවත් මේ ප්‍රශ්නේ නැහැ. එයාගේ සිතුවිල්ලක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මේ චෛතසිකය යට වෙනස් කරන්න පුළුවන් නම්, ඒක ලෝකෝත්තරව හිතන්න පුළුවන් නම්, ඒක අමතක කරන්න පුළුවන් නම් මේ ස්වභාවයට විමුක්තිය කියලා කියනවා. හරි සරල ප්‍රශ්නයක් මේක. අපි තමයි දුක ඇති කරගන්නේ, අපි තමයි වැඩ වැඩි කරගන්නේ, අපි තමයි පටලගන්නේ. ඒක අත්හැරියාම, අමතක කළාම, නිදහස් වුණාම අපිමයි විමුක්තියටත්පත් වෙන්නේ. එහෙනම් මේ විමුක්තිය කියන එක අපි විසින්ම සකස ගන්න ඕනේ එකක් මිසක් තවත් කෙනෙකුට මේක ලබා දෙන්න බෑ. මේ භාවනා යෝගියා ළඟට ගිහිල්ලා මේ විමුක්තිය කියන්නේ මොනවද කියලා ඇහුවාම එයා කල්පනා කරා මොකද මේ ප්‍රශ්නේ කියලා. මේක කලින් ආලා නැහනේ. එතකොට එයා අහනවා මේ විමුක්තිය කියලා මොනවද මේ අදහස් කරන්නේ? නෑ අපට ගොඩාක් ප්‍රශ්න කරදර තියෙනවා. ඉතින් ඒකෙන් නිදහස් වෙන්න මේ විමුක්තියටපත් වෙන්න ඕනේ කියලා කියනවා කට්ටිය. ඉතින් විමුක්තිය කියන්නේ මොනවද කියලා මේ දැනගන්න ආවේ කියලා කියනවා. ඉතින් විමුක්තිය කියන්නේ කිසිම වැඩක් කරන්න නැති ඉතින් තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක තමයි. සරල උත්තරයක්. එහෙනම් අපි අනුන්ගේ වැඩ රාජකාරී පටල ගන්න නැතුව ඒ අයගේ සසරේ ගමන ඒ අය කරගෙන යනවා. ඒ අයගේ ප්‍රශ්න වලට උත්තර ඒ අය හොයා ගන්නවා. ඒගොල්ලන්ගේ පංචකාමයන් පිනවන්න අපි උදව් කරලා අපිත් අමාරු වැටෙනවා. ඒ නිසා මිනිස්සු කල්පනා කරලා බලලා මේක ලෝකෝත්තර ගමන. මේ ලබාපු මිනිසත් භවයේ දුක නිවා ගන්න ඕනේ. ආයිස බොම අඩුයි මේ භවයේ. එහෙනම් තමන්ගේ නිවනට වැඩ කරනවා මිසක් තමන්ගේ කෙලෙස් නිවා ගන්න වැඩ කරනවා මිසක් තවත් කෙනෙකුට උදව් කරන්න මට කාලයක් නැහැ. තවත් කෙනෙකුගේ සසර දුකට මට උදව් කරලා මගේ දුක නිවා ගන්න මට බැරි වෙනවා. මේ වගේ කල්පනා කරලා හිතලා එයා වැඩ අඩු කරගෙන තමන්ගේ වැඩ බලාගෙන ඉන්නවා නම් අන්න බලන්න විමුක්තියට යපත් වෙන්න ඇති. එයාට ප්‍රශ්න මොකවත් නැහනේ. කවුරු ඇවිල්ලා කියනවාද දාහනේ එනවද? ඒක දාහනේ උයන කෙනාගේ ප්‍රශ්නයක්. සද්දේ වැඩි නේද? ඒක රේඩියෝ එක දාපු කෙනාගේ ප්‍රශ්නයක්. ඒක දාපු කෙනාගේ ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේලා කොහමද මේ දවස්වල සනීපෙන් ඉන්නවද? ඒක දොස්තර මාත්‍යාගේ ප්‍රශ්නයක්. ඇයි අසනීප වුණ තැනේ බෙහෙත් දෙන්නේ? එයන්නේ බේත් දන්නේ. ඒ නිසා සනීපෙන් ඉන්නවාද කියලා හොයලා බලන්න එයා. අසනීප නම් ඒකට උත්තරේ අරන් තියෙනවා. අපි ඉතින් හොයලා බලලා වැඩක් නැහැ. ඒක දොස්තර මාත්‍යාගේ ප්‍රශ්නයක්. කරන් බිල කොහොමද මේ දවස්වල ගෙවලාද? ඒක ආලෝකේ බලාපොරොත්තුෙන් ඉන්න කෙනාගේ ප්‍රශ්නයක්. ඇයි නැත්තම් මේ කරන්ට් එක කපනෝනේ? ආලෝකේ නැහනේ. එහෙනම් ආලෝකේ බලාපොරොත්තුෙන් ඉන්න කෙනාගේ ප්‍රශ්නයක්. ඒක අපේ ප්‍රශ්න. මේ විදිහට අපේගේ ජීවිත කාලය තුළ දවසේ පැය 24 තුරාම අම්බෙන ප්‍රශ්න ටික එකින් එකට විග්‍රහ කරලා සාකච්ඡා කරලා බැලුවොත් එක දවසට එක ප්‍රශ්නයක්වත් අපට නැහැ. ඔක්කොම තියෙන අනුන්ගේ ප්‍රශ්න. ආවල් කෙනා අපෙත් එක්ක කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැති එක එයාගේ ප්‍රශ්නයක් මිසක් අපේ ප්‍රශ්නයක් උනේ කොහමද? අර මිනිස්සු අපෙත් එක්ක ටිකක් අමනාපයි. ඇයි ඒගොල්ලෝ හොඳට මනාපෙන් කතා කරන්න ඕනේ කියලා බලාපොරොත්තු ඇති කරගත්තේ? ඒ මිනිස්සු කතා කරන්නේ නැත්නම් අමනාපණන් එක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. ඒගොල්ලන්ගේ ද්වේෂයේ ප්‍රශ්නයක්. අපේ ප්‍රශ්නයක් උනේ කොහමද? ටැප් එක ඇරියා වතුර නැහැ. ඒක ටැංකියේ ප්‍රශ්නයක්. එහෙම නැත්නම් වතුර ගාපු නැති එකේ ප්‍රශ්නයක්. අපේ තියෙන ප්‍රශ්නේ අපට වතුර තියෙන තැනට ගිහින් වතුර ටික ගන්න එක. මෙතන වතුර නැත්තම් ළිඳට ගිහින් වතුර ටික අදගත්ත ප්‍රශ්නේ ඉවරයි. ටැප් එකේ වතුර එන්නේ නැත්තේ ඇයි? මෝටරේ කැඩිලාද? මෝටරේ මේ වගකීමේ කාලය තව තියෙනවද? ඒක හදන්න ඕනේද? කරන්ට් එක තියෙනවද? කරන්ට් එක ටිකක් අත තියලා බලනවා. කරන්ට් එක තියෙනවද කියලා හිඹලා බලනවා. ටැප් එක තුන් හතර පාරක් ඔල්ලලා බලනවා. ඇරලා බලනවා. වාහන අමතක වෙනවා. වැවට ගිහින් බලනවා වතුර තියෙනවද කියලා. දැන් මේ ඔක්කොම මොකද්ද? අනවශ්‍ය ප්‍රශ්න. Tamanta වතුර ටිකක් අවශ්‍යයි. ටැප් එක හරියන්නේ නැහැ. නැවත වැව්වා. ගත්ත බාල්දිය දැම්ම ළිඳට ගත්ත වතුර ඉවරයි. ප්‍රශ්නේ විසඳුණා. එනම් මේ ලෝකේ මේ ප්‍රශ්න වලට උත්තර ප්‍රශ්නත් එක්ක පැමිණෙන්නේ. දුකට විමුක්තිය දුකත් එක්කමයි පැමිණෙන්නේ. හේතු අපි දන්නවා අසනීපයක් පැමිණෙනකොට ඒ අසනීපෙට උත්තරෙත් එනවා ඒකත් එක්ක. දැන් කෙනෙක් කියනවා මේ මට දියවැඩියාව තියෙනවා කියලා. දියවැඩියාවට උත්තරේ එයා ළඟ නැද්ද? තියෙනවා. අනවශ්‍ය විදිහට ආහාර පාන ගන්න එක, සීනි වැඩිපුර ශරීරගත කරන එක, ආහාරවල පරිස්සම් නැති එක නේද? එහෙනම් පරිස්සම් නැති නිසා ඇති වුණා නම් ඒ අසනීපට උත්තරේ මොකද්ද? පරිස්සම් වීම. පිළිවෙලට ආහාර පාන ගැනීම. කෙනෙකුගේ කකුල තුවාල වෙලා, තුවාල වෙලා 80ෙන් ගමන් කරපු නිසා. එහෙනම් 100ෙන් ගමන් කරපු එක තමයි උත්තරේ. ඊට පස්සේ 100ෙන් ගමන් කරාම තුවාල වෙන්නේ නැහැ. මිනිස්සු බයිනවා අපට. බයින මිනිසුන්ගේ නෙමෙයි ප්‍රශ්නේ. උත්තරයක් තියෙනවා එතන. මොකද ඒ උත්තරේ? ඒ බනින්න මිනිසුන්ට වැඩ කරනවා. මිනිසුන්ගේ බැනුම් ආන්න වැඩ කළාම මිනිස්සු බයිනවා. එහෙනම් බැනුම් ආන්න නැතුව හින්න වැඩ කෙරුවාම මිනිස්සු බයින්නේ. බලන්න සරල උත්තරේ කොච්චරද කියලා. එහෙනම් විමුක්තිය කියලා අපි මේ ලෝකයේ හැමතැනම ඇවිද එව්වට එහෙම විමුක්තියක් හම්බෙන්නේ නැහැ. විමුක්තිය අපි විසින් සකස ගන්න ඕනේ. එනනම් මේ ආනාපානසති භාවනා වඩන යෝගියාට මේ ලෝකේ තියෙන සෑම ප්‍රශ්නයකටම විමුක්තිය සපේ නැති තේරෙනවා. විමුක්තිය කියන්නේ ඒ ප්‍රශ්නේ නිදාස් වෙන එක. එහෙම නැත්නම් ඒ ප්‍රශ්නේ වෙන අරමුණකින් බලන එක. වෙනත් කෝණයකින් බලන එක. දැන් කෙනෙක් කියලා අපිට වැඩිපුර දෙනවා මොනාරදයක්. පූජා කරනවා. ඒ වැඩිපුර දෙන්නේ ඇයි? එයා දන්නවනේ ප්‍රමාණයට වඩා ගන්න බෑ කියලා. කට්ටි ඇවිල්ලා යම් කිසි දෙයක් අපට අවශ්‍ය තරමට වඩා පූජා කරනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. එක්කෝ එයාට මේක කරදර නිසා පූජා කරනවා. එහෙම නැත්නම් වැඩිපුර පින් කුසල් බලාපොරොත්තුෙන් පූජා කරනවා. එහෙම නැත්නම් හාමුදුරුව මේක පාලනය කරන්න බැරිව මේවා වැඩි වෙලා ප්‍රශ්න ගැටළු වලට මැදි වෙලා හාමුදුරංගේ මාර්ගය වරද්දන්න පූජා කරනවා. එහෙම නැත්නම් එයාට නැවත ගෙනියන්න බැරි නිසා පූජා කරනවා. එහෙම නැත්තම් තවත් මිනිසුන්ගේ ඉදිරියේ තමන් විශාල ගෞරවයකට ප්‍රශංසාවට පත් වෙන්න විශාල වශයෙන් මා පරිමාණ දේවල් පූජා කරනවා. එහෙනම් යම් කිසි කෙනෙක් වැඩිපුර යමක් දෙනවයි කියලා කියන්නේ ආ දෙන්නේ මොනවද? ප්‍රශ්නයක්. කෙනෙක් කතා කරනකොට කතා කරන්නේ ප්‍රශ්නයක් නේ. එයාට මේ ලෝකේ කවදාවත් උත්තරයක් කතා කරන්න බෑනේ. උත්තරේ කියලා කියන්නේ ඉතින් කතා කරන දෙයක් නෑනේ. එහෙනම් මොනවද කතා කරන්නේ? අපේ හාමුදුරුවෝ සනීපෙන් ඉන්නවද? ඒ ප්‍රශ්නයක්. අසනීපනම් දැන් එයා ඒකට විසඳුමක් දෙන්න එපාය. එයා හොයලා බලන්නේ ඇයි? හාමුදුරන්ගේ தත්ත්වය ගැන දැනගන්න ඕන නිසානේ. දැන් ප්‍රශ්නයක් ඒක. මේ දවස්වල දම්පැන් හම්බෙනවද? ප්‍රශ්නයක් ඒක. හාමුදුර මේ දවස්වල ටිකක් මේ විවේකයෙන් වාගේ. ඒකත් ප්‍රශ්නයක්. ඇයි හාමුදුරන්ට වැඩ නැත්තේ ඇයි? හාමුදුර වැඩ පටලගෙන නැත්තේ ඇයි? ඕවත් ප්‍රශ්න. එහෙනම් මේ ලෝකයේ මිනිස්සු කතා කරන හැම වචනයක් ගානෙම යම් කිසි දුකක් කරදරයක් පටලෙවිල්ලක් ප්‍රශ්නයක් තියෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේක පුදුම වැඩක් නේ. ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන මේ චෛතසිකයේ ආස්වාස ප්‍රාස්වාස මත තිබ්බාම මේ ලෝකේ තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳෙනවානේ. අපි එක අරමුණකින් නැතුව බලන්න පටන් ගත්තාම, සවන් දෙන්න පටන් ගත්තාම, කතා කරන්න පටන් ගත්තාම, සිතන්න පටන් ගත්තාම, ඇසිරෙන්න පටන් ගත්තාම මේ ප්‍රශ්න ඔක්කොම නිකන් ගලාගෙන එනවනේ දිහැලි වාගේ. එහෙනම් මේ ආයතන අය තමයි විමුක්තිය නැති කරලා තියෙන්නේ. මේ ආයතන අය තමයි මේ ලෝකේ දුක ප්‍රශ්නය මතු කරලා තියෙන්නේ. එහෙනම් අද අපි කතා කරපු නිසා අපට ප්‍රශ්න ඇති වෙලා නැද්ද? කතා කරන්න ගිය මිනිස්සු ගාගෙන නැද්ද? මිනි මැරිලා නැද්ද? අද ගොඩාක් මිනිස්සු කතන්දර නිසා ඉරගෙවල් වල නැද්ද? අන්න ප්‍රශ්න. අනුන්ගේ දේවල් බලන්න ගිය නිසා ඇයෙන්දුට සාක්ෂි බවට පත් වෙලා නැද්ද? ඒ සාක්ෂි වලට උත්තර දීලා වෛරකාරයෝ ඇති වෙලා නැද්ද? নানা ප්‍රකාර ප්‍රශ්න ඇති වෙලා නැද්ද? මේ කය සොලවන්න ගිහිල්ලා විවිධ චර්යාවල නිරත කරන්න ගිහිල්ලා සමාජේ නින්දාවට අප්‍රශංසාවට පත් වෙලා නැද්ද? নানা ප්‍රකාර ගැටලු වලට මූණ දීලා නැද්ද? එහෙනම් මේ ආයතන අයේ චර්යාව තමයි මේ ලෝකේ තියෙන හැම ප්‍රශ්නයකටම මුල වෙලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ මේක තේරුම් ගත්තා. තථාගතයන් වහන්සේ දන්නවා මේ ආයතනයේ ක්‍රියාව නැවතුවොත් ඒක පිළිවෙල කෙරුවොත් මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. එහෙනම් සංසාර විමුක්තිය කියලා කියන්නේ මොනවද? අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයේ ක්‍රියාව නැවතීම, එහෙම නැත්නම් පිළිවෙල කිරීම. අපට අපගේ සිතට කායට දුක් නොලැබෙන විදියට, අනිත් අයට සිතට කායට දුක් නොලැබෙන විදියට මේක පිළිවෙල කළාම මේකට තමයි සසර විමුක්තිය කියලා කියන්නේ. එයා සසරෙන් නිදහස් වෙලා. එන මේ අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අය මේ නාම රූප ධර්මත් එක්ක සම්බන්ධ කරලා මේක විවිධ කාර්යයන් වල යොමු කරලා අපි කරන කටයුතු වල තමයි මේ සසරත් දුකත් විමුක්තියත් මේ හැම එකක් තුළම සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි මේ විමුක්තිය පිළිබඳ ටිකක් ගැඹුරු ධර්මයකින් කතා කළාම, ඉහළ මට්ටමකින් කතා කළාම අපට පේනවා මේ හැම චෛතසිකය තුළින්ම අපට විමුක්තියක් අවශ්‍ය බව. මේ දකින හැම දෙයක් තුළින්ම විමුක්තියක් අවශ්‍ය බව. ඇයෙන හැම ශබ්දයක් තුළින්ම විමුක්තියක් අවශ්‍ය බව. ස්පර්ශ කරන හැම රසයක් තුළින්ම අපට විමුක්තියක් අවශ්‍ය බව. ස්පර්ශ කරන හැම ගන්ධයක් තුළින්ම විමුක්තියක් අවශ්‍ය බව. හැම චර්යාවකම විමුක්තියක් අවශ්‍ය බව. ඇයි? තථාගතයන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටක ධර්මය තුළින් කෝටියක් සංවර සීලය හරහා එකින් එකට බැලුවාම මේ චර්යා විමුක්තිය ගැන නේද මේ කතා කරන්නේ? ඉට ගන්නකොට ප්‍රශ්නයක් ඇති වෙනවා, ඒකෙන් නිදහස් වෙන්න ඒක මේ විදිහට කරන්න. වැඩ ඉන්නකොට ප්‍රශ්නයක් තියෙනවා, ඒකෙන් විමුක්තියටපත් වෙන්න මේ විදිහට කරන්න. එහෙනම් මේ සෑම හංග චලනයක්ම ප්‍රශ්නයක්, තවත් කෙනෙකුට කරදරයක්, දුකට හේතුවක්. එහෙනම් මේ සෑම චලනයක් තුළින්ම විමුක්තියක් අප බලාපොරොත්තු වෙන්න ඕනේ. අපේ සෑම චලනයක් තුළින්ම විමුක්තියට පත් වෙන්නේ කොහොමද කියලා බැලුවාම මේ සෑම දෙයක් තුළින්ම අපට ගැටලුවක්, ප්‍රශ්නයක් ඇති වෙනවා. බලන්න, අපි යමක් දකිනවා, දැක්කාම අපට දුකේ බෑ, ලෝභයි, හරි ලස්සනයි. දැන් මේක ප්‍රශ්නයක් නෙමෙයිද? කර්මයක් නෙමෙයිද? දුකක් නෙමෙයිද? දැන් යාට විමුක්තියක් අවශ්‍යයි. ඇයි මේ ලස්සන දකින්න ගියේ? ඇයි ඒකද බැඳෙන්න ගියේ? ඇයි ඒකට ලෝභ වුනේ? අන්න යාට විමුක්තියක් ඕනේ. තනිකම දැනෙනවා. අන්න චෛතසික වලින් ඇති වෙන ප්‍රශ්නයක්. පාළුවට කෙනෙක් එක්කගෙන එනවා. එයාට යම්කිසි කොලකැලක් අස්සම් කරලා එයා මගේ ජීවිතේ සාකරු සාකරේ කියලා තනතුරකුත් දෙනවා. මේ පාළුව මකන්න ගිහිල්ලා දැන් ප්‍රශ්නයක් ඇති වෙලා නැන්ද? දැන් එයාට විමුක්තියක් ඕනේ. එයා හිතන, අනේ මං කරගත්ත මෝඩ වැඩේ මේක කරදරයි. එයා নানা ප්‍රකාර දේවල් කියනවා, নানা ප්‍රකාර දේවල් ඉල්ලනවා. එයා එක එක විදියට එක එක අවස්ථාවලදී ඇසිරෙනවා. එයාගේ අඩුපාඩු හදන්න බෑ, කිව්වට තේරුම් ගන්නෑ. එයත් එක්ක මේ ගමන යන්න අමාරුයි. මං කියන දේ එයාට තේරෙන්නේ නැහැ, එයා කියන දේ මට ඔරොත්තු දෙන්නේ නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? එහෙනම් මේ තනිකම කියන මේ පාළුව කියන ප්‍රශ්නයට අපි උත්තරයක් හොයන්න ගිහිල්ලා අපේ විමුක්ති අවශ්‍යතාවය දැන් අපට ඇති වෙලා. එහෙනම් මේ ලෝකේ අපි සවන් දෙන සෑම වචනයක් තුළින් අපට විමුක්තිය අවශ්‍යයි. ඇයි? වචන ඇයෙනකොට අපට ද්වේෂය ඇති වෙනවා නම්, දැන් ඒ ද්වේෂයෙන් අපි නිදාසෙන්න ඕනව නේද ක්‍රමයක්? ඇයෙන දේ තුලින් අපට රාගයක් ඇති වෙනවා නම් දැන් මේ රාගය නිදාසෙන්න අපේ ක්‍රමයක් වෙනවා. අපට ඇයෙන දේ තුලින් මාන්නය ඇති වෙනවා නම් මේ මාන්නයෙන් නිදාසෙන්න විමුක්තියටපත් වෙන්න ක්‍රමයක් වෙනවා. එහෙනම් මේ ඇයෙන හැම දෙයක් තුලින් අපි නිදාසක් පතනවා, බලාපොරොත්තු වෙනවා. පේන හැම දෙයක් තුලින්ම නිදාසෙන්න පතනවා. ඒකට ක්‍රම හොයනවා. සෑම සිතවිල්ලක්ම කර්මයක් නම් හැම සිතවිල්ලක් තුලින්ම තවත් භවයක්, ජාතියක්, ජරාවක්, දුකක් ඇති වෙනවා නම් මේ හැම දෙයක්ම විමුක්තියටපත් කරන්න ඕනේ නේද? එහෙනම් ඒ භාවනා යෝගියට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මය තමයි මේ ආයතන 6 මොන දෙයකට ගින් ඇති වුණත් මොන ක්‍රමයකට මේ නාම රූපත් එක්ක සම්බන්ධකම් පැවතුවත් මේ හැම දෙයකින්ම කවදාරි දවසක යා විමුක්තියටපත් වෙන්න ඕනේ. විමුක්ති මාවත එයා කවදාරි දවසක හොයනවා මේ ප්‍රශ්නවලින් නිදහස් වෙන්න. එහෙනම් තාපසවරයෙකුට තියෙන එකම උත්තරය තමයි ජීවිත කාලෙම තපස තුල ඉන්න එක. තපෝච බ්‍රහ්මචර්යංච කින තථාගත පණිවිඩයට ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙනම් මේ ආයතන අයතුලින් අපි මේ වෙන පඹගාලේ පැටලෙවිල්ලෙන් නිදහස් වෙන්න භාග්‍යවතුන් වහන්සේ නිතරම තපස් ජීවිතය තුළ ඉන්න කියනවා. එහෙනම් මේ තපස් ජීවිතය තමයි අපට තියෙන එකම උත්තරය. මේ ප්‍රශ්නෙට එකම විමුක්ති මාවත කියලා තේරුම් ගන්නකොට කොහොමද තපස් රකින්නේ? ඇස එක අරමුණක පවත්නවා, කන එක අරමුණක පවත්නවා, නාසය එක අරමුණක පවත්නවා, ශබ්දය එක අරමුණක පවත්නවා, චර්යාව එක අරමුණක පවත්නවා, සිත එක අරමුණක පවත්නවා. මොකද මේ අරමුණක පවත්නවා කියලා කියන්නේ බලන්න යන්නේ බැලෙනවා, සවන් දෙන්න යන්නේ ඇයෙනවා, රස විඳින්න යන්නේ දැනෙනවා, ගන්ධය ඉඹින්න යන්නේ දැනෙනවා, ඇසිරෙන්න යන්නේ අවශ්‍ය විදියට සුදුසු පරිදි කය යොමු කරනවා. මම කිසිම දෙයක් හිතන්නේ නැහැ මේ ලෝකේ, මට හිතෙනවා. එහෙනම් මම බලන්නේ, මට පේනවා, ඒ පේන බව දැනගන්නවා. මම මොකවත් ශ්‍රවණය කරන්න යන්නේ, මට උවමනාවක් නැහැ. නැවතකින් කර්මයක් අදා ගන්න, පටල ගන්න මට හැයෙනවා. ආයතනේ දොර හැරලා නිසා ඒ හැයෙන බව දැනගන්නවා. මම කිසිම දෙයකට කිසිම අවස්ථාවක යොමු වෙන්නේ කර්මානුරූපීව මගේ කය යාපත් ලෙස යම් යම් ක්‍රියාවල් නිරත වෙනවා. ඒ නිරත වෙන බව දැනගන්නවා. මම සලසුම් කරන්නේ, මම සිතන්නේ, මට සිතෙනවා. ඒ සිතෙන බව මම දැනගන්නවා. අන්න ඒ භාවනා යෝගියා දැනගන්නවා මේ හැම ආයතනයක් තුලින්ම යට තපස් රකින්න පුළුවන්. තාපසේක එක අරමුණක ඉන්නවාගේ ඇසේ එක අරමුණකින් ඉන්නවා, කනේ එක අරමුණකින් ඉන්නවා, දිවේ වචන වලින් එක අරමුණක ඉන්නවා, චර්යාවෙන් එක අරමුණක ඉන්නවා. දැන් එයා සම්පූර්ණයෙන්ම එකම අරමුණගත වෙච්ච තපස් ජීවිතයක් බවට යපත් වෙනවා. මේක තමයි විමුක්තියටපත් වෙනවයි කියලා කියන්නේ. සසර විමුක්තියටපත් වෙච්ච කට්ටිය, දුකෙන් නිදහස් වෙච්ච කට්ටිය එක අරමුණක ඉන්නේ. ඒගොල්ලෝ නිතරම චිත්තානුපස්සනාවෙන් වැඩ කරන්නේ. ඒගොල්ලෝ කවදාවත් මේ ලෝකේ අනුන්ගේ දේවල් තමන්ගේ දේවල් කරගන්නේ නැහැ. අනුන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයන්නේ නැහැ. එහෙනම් පුළුවන් තරම් ඒ පුද්ගලයෝ තමන්ගේ වැඩක් බලාගෙන තමන්ගේ දේ තුල තමන් නිරත වෙනවා. අනුන්ගේ ප්‍රශ්න මොකවත් නැහැ. හැබැයි අද අපට ගොඩාක් ප්‍රශ්න තියෙනවා, කරදර තියෙනවා, ගැටලු තියෙනවා. මේ ඔක්කොම අනුන්ගේ ප්‍රශ්න. අපේ ප්‍රශ්න මොනවද කියලා කිව්වාම මේ තියෙන කෙලෙස් ටික හදලා නැහැ. ඒ අදපු නැති නිසා ඇතිවෙච්ච ප්‍රශ්න තමයි මේවා. එට දවසේ පැය 24 අපට ඉමි නැත්තම්, එට දවසේ අපි ජීවතුන් අතර නැත්තම් අපට අයිතියක් අවශ්‍යද? උරුමයක් අවශ්‍යද? නවාතනක් අවශ්‍යද? එට දවසේ දානේ අවශ්‍යද? එට දවසේ ජීවතුන් අතර නැත්තම් මේ දානේ ගන්නෙ කවුද? ගන්න කෙනෙක් නැහැ. මේවා භුක්ති විඳ කෙනෙක් ඕ එහෙම කෙනෙක් නැහැ. එහෙනම් අපේ තියෙන ගොඩාක්ම වර්තමාන ප්‍රශ්න නෙමෙයි, අතීත ප්‍රශ්නයි අනාගත ප්‍රශ්නයි. ආවල් කාලේ මේම එකක් වුණා. ආවල් කාලේ ආවලා මට මේම කිව්වා. ආවලා මට මේ වගේ නින්දාසගත වැඩක් කළා. අන්න අතීතයේ ප්‍රශ්න. අනාගතේ මම මේ විදියට ජීවත් වෙනවා. අනාගතේ මේ ප්‍රශ්න වලට මම මේ උත්තර සපයනවා. තාම ප්‍රශ්නේ ඇවිල්ලා නැහැ. එන්න තියෙන ප්‍රශ්නේ ටෙලිග්‍රෑම් එකක් ගාලා ඉක්මනට ගෙන්නගෙන. එතන තියෙන ප්‍රශ්න අද දවසටත් ඇති කරගෙන. එතකොට අද දවසේ තියෙන ප්‍රශ්න එතන දවසේ ප්‍රශ්න දෙකම එකතු කරනවා. අද දවසේ ඔළුව අවුල් වෙලා. ඇයි දවස් දෙක ප්‍රශ්න. එතන දවසේ ප්‍රශ්නේ එතන දවසට එනකන් ඉන්න බෑ. අදිසි. එච්චර උත්තර හොයනවා මේ ලෝකේ. එහෙනම් මේ විදියට අපේ ජීවිත අපි පටලාගෙන අපගේ නිදහස අපි නැති කරගෙන අපි ගින් ආනවා විමුක්තිය ඕනේ කියලා. දැන් ඒකත් ප්‍රශ්නයක්. ලෝකේ හැමතැනම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර හොයන එක දැන් ප්‍රශ්නයක් වෙලා. ඇයි විමුක්තිය කවුරු දේශනා කරන්නේ? විමුක්තිය දේශනා කරන්න දෙයක් නැහැ. විමුක්තිය කියන හත්තරින් එක. විමුක්තිය හොයන එක හත්තරියාම විමුක්තියේ ප්‍රශ්නයක් නැහැ. එයාගේ ප්‍රශ්නත් ඔක්කොම ඉවරයි. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ හරියට හම්බුන්නේ නැහැ කියන එකත් දැන් ප්‍රශ්නයක් නෙමෙයිද? ඒක ප්‍රශ්නයක්. ඇයි උත්තරය බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තු වෙන්නේ ඇයි ප්‍රශ්නයක් අදාගත්තේ? ඒ අදාගත්ත වරද ඇයි අදාගන්නේ නැත්තේ? මේ විදිහට කල්පනා කරලා බලනකොට එයා තරම් පැටලිච්ච කෙනෙක් මේ ලෝකේ නැහැ. එයා විසින් ප්‍රශ්නයක් අදාගන්නවා. ඒ ප්‍රශ්නෙට උත්තරය බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන උත්තරේ එළියෙන් අම්බෙන්නේ නැහැ. එතකොට කැළඹෙනවා. මේ උත්තරේට මට සෑහීමටපත් වෙන්න බෑ. මේක මට හරියට වටා ගන්න බෑ. මේක හරි උත්තරයක් වෙන්න බෑ. තව ටිකක් පැහැදිලි කරන්න. තව ටිකක් විස්තර කරන්න. මොකද්ද මේ කියන්නේ? එයා විසින් අදාගත්ත ප්‍රශ්නය එයාට සංසිඳව ගන්න එයා බලාපොරොත්තු වෙන උත්තරය දෙන්න කියන්නේ. දැන් මේ ඔක්කොම කාගේ ප්‍රශ්නද? එයාගේ ප්‍රශ්න. එයාට තියෙන මානසික ලෙඩවලට අනික් මිනිස්සු මොනවද කරන්නේ? ඒ සනසන උත්තර සපයනවා. මේකට මේම කෙරුවොත් හොඳයි. රිලාව හැම ටික කනවනම් ඒකට අපි බෑග් එකක් බඳිමු. ඒකට ටකයක් ගැටගාලා ඒක හොල්ල හොල්ල ඉමු. රතිඤ්ඤ දදා ඉමු. උඩ පැනපැන කෑ ගගා අප්පුඩි ගගා ඉමු. දැන් මේක කාගේ ප්‍රශ්නයක්ද? මේක රිලාවගේ ප්‍රශ්නයක්. ඌට බඩගිනි නිසා ඌ කෑම හොයාගෙන නා. ඇයි අපි අඹගස් හිටෙව්වේ? අපට තියෙන්නේ අඹ අවශ්‍ය නම් අඹගෙඩි ටික කඩෙන් ගත්තාම ප්‍රශ්න විසඳෙනවනේ. අපට තියෙන තණ්හාව නිසා අඹවුර පාක් විතර කන්න ඕන නිසා හැමතැනම අඹගස් හිටවලා ඒකේ මල් පීදෙනකොට පෙසරක වැඩි වෙනවා. ඇයි මේ හැම ටික ආරක්ෂා කරන්න එපා? කුරුල්ල එලවන්න ඕනේ, රිලාව එලවන්න ඕනේ, උන්ට ගල් වලින් පොළ වලින් ගහන්න ඕනේ, කෑ ගහන්න ඕනේ, උන්ට වෛර බැඳ ගන්න ඕනේ. පොඩ්ඩක් එයා මෙයා වෙනකොට කඩාගෙන යන අඹ වලට දුක් වෙන්න ඕනේ, අඬන්න ඕනේ, අලාභයක් සිද්ධ වුණායි කියලා විලාප කියන්න ඕනේ, උන්ව මරන්න කුමන්ත්‍රණ කරන්න ඕනේ, ඝාතකයෙක් වෙන්න ඕනේ. දැන් බලන්න මේ ප්‍රශ්න ඔක්කොම තමන්ට ගන්න කන්න පුළුවන් එක හඹගෙඩියක් නම් පොලට ගින් එක හඹගෙඩියක් මිලදීලා ගත්තාම ප්‍රශ්නේ විසඳෙන්න තියෙන වෙලාවේදී අඹ උර පාක් කන්න ගියාම ප්‍රශ්නත් උර පාකට ඇවිල්ලා. අතනදි තියෙන ප්‍රශ්නය පොලට ගින් හඹගෙඩියක් ගන්න එක විතරයි. එක ප්‍රශ්නයයි තිබුණේ. ඒක හඹගෙඩියනේ. එක හඹගෙඩිය නිසා එක ප්‍රශ්නයයි තිබුණේ. දැන් අඹ උර පාක් ගන්න ගියාම උර පාක ප්‍රශ්නක් තියෙනවා. පැයෙන්නේ නැති හම්බ ගැන දුකයි. ඇයි මේක පැයෙන්නේ නැත්තේ? බාගෙට පැයගෙන තියෙද්දි නැට්ටෙන් කැඩිලා බිම වැටෙන අපරාධ. මේක හොඳට පැයිලා ඉදෙන්න තිබිච්ච අඹයක් නේ. බලන්නකෝ මේක අට්ටි කාලෙම වැටුණානේ කියලා ඒකට දුක් වෙනවා. අඹ පීඩිච්ච ප්‍රමාණය අඩු නම් ඒකටත් කලබල වෙනවා. ඇයි දන්නේ මේ කාරේ පැයුන්නේ නැත්තේ කියලා ස්වභාව ධර්මයටත් බයිනවා. මේක හරියට හැදෙන කාලේ අවුව සැරණ මල් ටික ඇලෙනවනේ. හරියට දුකයි. දැන් අඹ ගස් වලට කුඩා අල්ලන්න පුළුවන්ද? දැන් එයාට තියෙන ප්‍රශ්න ටික බලන හුරගනම් ප්‍රශ්න. එහෙනම් මේ ලෝකේ විමුක්තිය කියලා කියන්නේ නිදහස්ව සිටීම. එහෙම නැත්නම් තාපස ජීවිතයට ඇතුල් වීම. එක අරමුණක සිටීම. අපට මේ විදිහට ජීවත් වෙන්න බැරි නම් එයාට විමුක්තිය කිසිම කෙනෙකුට දෙන්නත් බෑ. එයා කවදාවත් විමුක්තියටපත් වෙන්නේත් නෑ. පැදුරක් දුන්නාම භාවනා කරන්න කියලා පැදුර දිගාරලා බලන්නේ නම් මේ මොස්තරේ මොකද්ද කියලා. කොටු මේ පැත්තේ හතරක් තියෙනයි මේ පැත්තේ තුනක් තියෙනයි මේ පැත්තේ තව එකක් අඩු උනේ. මේ මෝත්‍රේ වැරදිලා. එයාට තියෙන පැදුරේ වාඩි වෙලා භාවනා කරන්නනේ. එයා පැදුර වියපු මනුස්සයාගේ හඩුව හොයනවා. ඒ පැදුරේ තියෙන හැද හොයනවා. උස ටිකක් අඩුයිනේ, අඩි 6ක් තියෙන්න එපා. පැදුර මේක පාමාරණේ තියෙන්නේ. මේ පොඩි පැදුරක් නේ, කපටිකමට අඩුවට වියලානේ. වැඩිපුර සල්ලි හරන්නේ. බලන්න යට තියෙන ප්‍රශ්න. එහෙනම් මේ විදිහට අපේ ආයතන අය විවිධ නාම රූපات එක්ක ගනුදෙනු කරනකොට අනුවන කමින් ඇතිවෙනා වූ ගැටලු තමයි මේ විමුක්තිය නැතිවෙන්න ප්‍රධාන හේතුව. එහෙනම් තපස්වර වශයෙන් මාර්ගයේ වඩන ආර්ය ශ්‍රාවකයෝ වශයෙන් අපට තියෙන එකම පිළිවෙත තමයි මේ ආයතන අය තපස් රකවන එක. එහෙම නැත්නම් එක අරමුණක ඉන්න එක. අපේ ප්‍රශ්නේ මොකද්ද කියලා ඔයලා ඒකට විතරක් උත්තර සපේන එක. අනුන්ගේ ප්‍රශ්න හොයන්න ගියාම, අනිත් අයගේ ප්‍රශ්න වලට උත්තර අපි සපයන්න ගියාම මේ ලෝකේ නැති ප්‍රශ්න ඇති වෙලා নানা ප්‍රකාර දුක්ඛම් කටළු වලටපත් වෙලා මට විමුක්තිය නෑ, මං විමුක්තියටපත් වෙන්න ඕනේ කියලා විමුක්ති මාවත ඔය ඔය ඇවිදිනවා. මේ හැම ප්‍රශ්නයක්ම මං විසින් හදාගත්තේ කියලා තේරුම් අරගෙන සේර මොහොතල විසිකරුවාම, ඉවත් කරලා දැම්මාම එයාට විමුක්තියක් අවශ්‍ය නැහැ. ඒක තමයි විමුක්තිය. ප්‍රශ්න ඉවත් කිරීමම තමයි මේ ලෝකයේ තියෙන සැබෑවම විමුක්තිය. එයා නිදහස් වෙලා. එයා නිදහසටපත් වෙලා. ප්‍රශ්න ටික අයින් කරන්න බැරි නම් ආවල් මාසේ ආවල් වැඩේ තියෙනවා, ආවල් අවුරුද්දේ ආවල් වැඩේ තියෙනවා, ලබර අවුරුද්දේ ජනවාරි වලට මම මේ විදිහට උත්සවේ සමරනවා කියලා එයා බලාපොරොත්තු වෙනවා නම් එයාට විමුක්තියක් සපයන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. තථාගත ගෞතම බුදුහාඳුරන්ගේ නිර්වාණ පණිවිඩය දේශනා කළත් එයා නිදහස් වෙන්නේ නැහැ. ඇයි? එයා ප්‍රශ්න අල්ලගෙන ඉන්නවා. එයා තාම ප්‍රශ්නෙට උරුමකාරයෙක්. එයාගේ උරුමය අයිමි වෙන තාක්කල් එයාට විමුක්තියටපත් වෙන්න බෑ. ඕනේ නැහැ මේ ප්‍රශ්න. ඒ මිනිසුන්ගේ ප්‍රශ්න ඒ මිනිස්සු විසඳගනි. ඒ මිනිසුන්ට ඕනේ නම් ඉපදෙන්න, ඒ මිනිස්සු ඉපදෙන්න වැඩ කරයි. මට ඕනේ ඉපදීම නවත්තන්න. ඒ නිසා මම මේ මාවතේ යනවා කියලා අත්තරියාම එයාට මොනකටද විමුක්තිය? එයාට දේශනා කරන්න විමුක්තියක් නැහැ. ඒ අත්තරිනකොටම එයාගේ විමුක්තිය එයා ලබාගෙන. ඒ පුද්ගලයාට සාපේක්ෂව ඒ පුද්ගලයා විසින් තමන්ගේ විමුක්තිය ලබා ගන්නවා මිසක් කිසිම කෙනෙකුට විමුක්තියක් දේශනා කරන්නවත් බෑ, ලබා දෙන්නත් බෑ, විමුක්තියට පත් කරන්නවත් බෑ. එයා දැනගන්න ඕනේ මට තියෙන ප්‍රශ්න මොනවද? ඒ ප්‍රශ්න වලින් මං නිදාසෙන්නේ කොහොමද කියලා බලලා ඒවා අත්හැරියාම එයා තමයි මේ ලෝකේ විමුක්තියටපත් වෙච්ච කෙනා. එනම් මේ ආනාපානසති භාවනාව තුළින් භාවනා යෝගියා ප්‍රත්‍යක්ෂ කරගන්න ධර්මය තමයි මේ එක අරමුණක තියෙනකොට ඒ අරමුණේ ප්‍රශ්නේ විතරයි තියෙන්නේ, වෙන මොකවත් ප්‍රශ්න නැහැ. එනම් මේ අරමුණේ තියෙන ප්‍රශ්නේ කොහමද ඇති වෙන්නේ? එයා මේ අරමුණේ ඉන්නවා කියන එක මතක් වෙන කාටකල්. එයා මේ අරමුණ නඩත්තු කරනවා නම් අන්න ඒකෙන් එයාට විමුක්තියක් ඕනේ. ඒක එයාට කරදරයක්. ඒකයි මේ භාවනා යෝගියා කාලයක් යනකොට මේ භාවනාව කරන්නේ. එයා ඒ ප්‍රශ්නෙත් විමුක්තියටපත් වෙනවා. එයා කෙරෙන්ඩ අරිනවා. පේන්ඩ අරිනවා. ඇහෙන්ඩ අරිනවා. දැනෙන්ඩ අරිනවා. සිතෙන්ඩ අරිනවා. ඒ ඇයෙන බව, පේන බව, දැනෙන බව, ඇඟෙන බව, සිතෙන බව දැනගෙන ඉන්නවා. එයා පැය 24ම භාවනා කරන කෙනෙක්. ඒ තාපසයාට භාවනා කරන කාලේ කොච්චරද කියලා ඇහුවොත් එයා පැය 2යි පැය 5යි කියලා කියන්නේ. පැය 24ම භාවනා කරනවා. අද දවසේ මේ භාවනාවේ තමයි ඉන්නේ. ඇයි මේ ප්‍රශ්න ඇයනේ ඔක්කොම 100න් ආගෙන ඉන්නවා. මන් දෙන උත්තර මොනවද කියලා මන් දන්නවා. ඒ උත්තරත් මන් 100න් තමයි මේ උත්තර සපයන්නේ. එහෙනම් එයා භාවනා නොකරන වෙලාවක් තියෙනවද? නැහැ. සතරසරි පට්ටානේ එයා පැය 24ම ඉන්නවා. එයාට පුළුවන්කම තියෙනවා මුළු ජීවිත කාලය තුලම තාපසයෙක් වශයෙන් ඉන්න. තාපසයා කියලා කියන්නේ භාවනා කරන වෙලාවේ විතරක් තපස්වරයෙක් වෙලා අනිත් වෙලාවේ පුදුජනේ කෙනා නම් ඒක නිකන් රඟපෑමක් නේ. එහෙම තපස්වරු නැහැ මේ ලෝකේ. තාපසයා කියලා කියන්නේ යාගේ මුළු ජීවිත කාලෙම තපසෙ ඉන්නවා. එයා ජීවිත කාලෙම තපස් වැඩේ කරනවා. එයා පැය දෙකක් තාපසෙයි, අනිත් කාලෙදී පුදුජනේ, අනිත් කාලේ ගියේ ඕම ඉන්නවා නම් එයා සම්පූර්ණ රඟපාන කෙනෙක්. එයා නළුවෙක්. එහෙනම් තාපසේක් පැය 24ම තපස් රකින්නවා. එහෙනම් මේ ආයතන අය තුලම එකම අරමුණක හිඳලා එයා ඒ චර්යාව තුල හරියට නිරත වෙලා කටයුතු කරනවා නම් එයා සෑම මොහොතෙම විමුක්තියේ ඉන්න කෙනෙක්. විමුක්තියටපත් වෙච්ච කෙනෙක්. එහෙනම් ආස්වාස ප්‍රාස්වාසය කියන්නේ මොකද්ද? ආනාපාන සති සූත්‍රයේ කියලා වුවම නෑ ඒක අපේ විමුක්ති මාවත. ඒක විමුක්තියේ සූත්‍රයක්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ තියෙන ප්‍රශ්න වලින් විමුක්තියටපත් වෙන්නේ කොහොමද කියන එක. එහෙනම් ආස්වාස වෙන බව දැනගන්නකොට ප්‍රාස්වාස වෙන බව දැනගන්නකොට ලබන මාසෙ තියෙන ප්‍රශ්නේ දැනගන්න පුළුවන් කමක් නෑ. ආස්වාස වෙන බව දැනගන්නකොට ප්‍රාස්වාස වෙන බව දැනගන්නකොට ලබන මාසෙ හම්බෙන වැටුප ගැන අපට සී කල්පනාවක් නෑ. දැන් විමුක්තිය ලැබිලා නැද්ද? ප්‍රශ්න වලින් නිදහස් වෙලා. එයා ප්‍රශ්න නැති මිනිසෙක් බවට පත් වෙලා බැරි වෙලාවත් එයා මේ තපස් ජීවිතය අයින් කරලා එයා කල්පනා කරනවා ලබන මාසෙ මොනවද මට තියෙන වත්කම්? ආ මට මේ පේර හම්බෙනවා ගයින්. ලබන මාසෙ අවසන් වෙනකොට හම්බ ටික විකුණ ගන්න පුළුවන්. අඹ වලින් ලාභයක් හම්බෙනවා. පොල් ගස් වලින් පොල් කඩන්නත් තියෙන ලබන මාසෙ පොල් වලින්ත් ආදායමක් හම්බෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? තපස් ජීවිතෙන් අයින් වෙච්ච ගමන් පෘතුජන ජීවිතේ හම්බුණා. පුතුජන ජීවිතයට පත් වෙච්ච ගමන් දැන් ප්‍රශ්න කෝටියක් විතර ඇති වෙනවා. ඇයි ඒ හම්බෙන ආදායම් නිකන් තියාගෙන ඉන්න බෑනේ කොළ කෑලි? ඒවා ආයෝජනය කරන්න එපාය. ඒවා වියදම් කරන්න එපාය. ඒවා ආයෝජනය කරන හැම තප්පරයක් ගානෙම එයා නාන ප්‍රකාර ප්‍රශ්න කරදර කම්කටොළු වලට මුහුණ දෙනවා. එයා සම්පූර්ණ මේ නැවත ගී පැටලවිල්ලකට අසු වෙනවා. එහෙනම් පැය 24ම තාපසේක වශයෙන් ඉන්න පැය 24ම විමුක්තියේ මාවතේ ගමන් කරන කෙනා මොනවද යට තියෙන ප්‍රශ්න කිව්වම මොකවත් නැහැ. පොල් වැටෙනකොට එයාට පොල් ගෙඩියේ සද්ද ඇහෙන්නේ ගා බර වැඩි නිසා පොල් අත්හැරියා. ගා අත්හැරීම පුරුදු කරනවා. මමත් බර වැඩි නිසා ගොඩාක් දේවල් අත්හැරියා. දැන් මම ගොඩාක් නිදහස්. ගහත් නිදහස් මාවතේ ගමන් කරනවා. එයාට බණක් ඇහෙනවා. එහෙනම් පොල් ගෙඩියක් වටිනකොට දුවනගෙන් අවුලනවා නම් එයා තාම පුතුජනයි. ඒ පොල් ගෙඩියේ වටිනාකමට බැඳිලා ඒ පොල් ගෙඩියට එයා ගොඩක් ආදරෙයි. ඇයි? ඒකෙන් පංචකාමයන් පිනවන්න පුළුවන්. තාපසයා කිසිම චලනයක් නැහැ. තාපසයා කල්පනා කරන අපි විතරක් නෙමේ ගසුත් අත්තරිනවා. එයාට කොළ බර වැඩි නම් කොළ ටික අත්තරිනවා. ගෙඩි බර වැඩි නම් ගෙඩි ටික අත්තරිනවා. ගායේ අතු ගොඩක් බරයි නම් අතු අත්තරිනවා. එහෙනම් ගාත අත්තරීම පුරුදු කරනවා. බර වැඩි නම් මේ ලෝකේ අත්තරින්න ඕනේ. පවුල් බර වැඩි නම් පවුල් ජීවිත අත්තරින්න ඕනේ. ඉඩ මේ අක්කර ප්‍රමාණය වැඩි නම් බර වැඩි නම් අත්තරින්න ඕනේ. අපට තියෙන ප්‍රශ්න බර වැඩි නම් ප්‍රශ්න ටික අත්තරින්න ඕනේ. අපට බාධක වැඩි නම් ඒ බාධක වෙච්ච බර ටික අත්තරින්න ඕනේ. මේක තමයි විමුක්තිය. විමුක්තිය කොහෙවත් නැහැ. මේ බඹයක් විතර උස තියෙන කය තුලමයි තියෙන්නේ. විමුක්තිය දන්නේ කවුද? අපේ විමුක්තිය අපිටරම් වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. ප්‍රශ්න දන්නේ අපිනේ. අත්තරින්න පුළුවන් අපටනේ. එහෙනම් අපි තමයි විමුක්තිය ලබා දෙන්න ඕනේ අපට. අපි විමුක්තියක් මේ කයට ලබා දෙන්නේ නැත්නම් මේ ලෝකේ කෙන කිසිම කෙනෙකුට බෑ අපට විමුක්ති මාවත එලි කරන්න. එනම් මේ ආනාපාන සති සූත්‍රයේ තුලින් විමුක්තියටපත් වෙන්න පුළුවන්. අපේ විමුක්ති මාවත එලි කරගන්න පුළුවන්. සෑම අවස්ථාවකම විමුක්තියේ සතුට සාමය අපට භුක්ති විඳින්න පුළුවන්. එහෙනම් ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන ඒ කාර්යය තුල ඒක අරමුණ තුල අපි නිරත වෙලා ඉන්නකොට මේ සේරම ප්‍රශ්න අමතක වෙනවා. කල්පනා වුණොත් භාවනාව කැඩිලා මතක් වුණත් භාවනාව වෙන අරමුණකට ගිහිල්ලා එහෙනම් තපස්වරයෙකුට භාවනා යෝගියෙකුට කල්පනා වෙන්න බෑ. කල්පනා නොවිය එක අරමුණේ ඉන්නවයි කියලා කියන්නෙම එයාගේ විමුක්තිය භුක්ති විඳිනවා. එහෙනම් අපගේ ජීවිත කාලය තුලම අපි මේ එක අරමුණක තැම්පත් වෙලා අපි නැවත නැවත මේ භාවනාවේ නිරත වෙලා අපි විමුක්තිය තුල ජීවත් වෙමු. අපේ විමුක්තිය අපි භුක්ති විඳිමු. විමුක්තියේ සතුට තුළ අපේ ජීවිතය ගත කරමු කියන එක අපි මේ මොහොතේ අදිස්ථානය කරගමු. ඒක අපගේ අරමුණ බවට අපි පත් කරගමු. එහෙනම් මේක ප්‍රතිපත්තියක් වශයෙන් නිර්මාණය කරගෙන අපි සෑම අවස්ථාවක් තුළම විමුක්තිය අයිමින් නොකරන්න වග බලාගමු. හේතුව මේ ආනාපානසති භාවනාව තුළින් මේ සූත්‍රය තුළින් අද අපට අලුත් දෙයක් හම්බුණා. අපේ විමුක්තිය අපි විසින් ආරක්ෂා කරගන්නේ කොහොමද? අපේ විමුක්තිය අපි සලසගන්නේ කොහොමද? මා තුළ තියෙන විමුක්තිය තමන් විසින් ප්‍රත්‍යක්ෂ කරගන්නේ කොහොමද කියන එක අද අපි සාකච්ඡා කළා. එහෙනම් අපේ විමුක්ති මාවත අපි විසින් එලි කරගමු. සෑම අවස්ථාවක් තුළම විමුක්තිය අයිමින් නොකර අපේ විමුක්තිය අපි පරිස්සම් කරගමු. අපේ තපස් භාවය අපි අයිමි කරනකොට 100 ක්‍රමක්‍රමයෙන් 80 බවට පත් වෙනකොට විමුක්තිය අයිමි වෙලා දුක ප්‍රශ්න ගැටලු කරදර හැම එකක්ම අපි ඔතා ගන්නවා. එහෙනම් මේ 100 නිතර පවත්වන්න ඕනේ. ආයතන 6ම තපස් ස්වරූප බවට පත් කරන්න ඕනේ. සෑම මොහොතක් තුළම භාවනා යෝගිව ඉන්න ඕනේ. හැම මොහොතෙම එක අරමුණක ඉන්න ඕනේ. ආයතන 6ම එක අරමුණවල ඉන්න ඕනේ. එහෙනම් මේක තමයි ආනාපාන සති සූත්‍රය තුළින් අද දවසේ අපි ලබාගත් භාවනාමය ගුණධර්මය. එහෙනම් මේ ගුණධර්මය අපේ කය ගුණධර්මයක් බවට පත් කරන්න ඕනේ. සෑම මොහොතෙම මේ ගුණධර්මය ප්‍රගුණ කරන්න ඕනේ. අපේ කායික චර්යාවක් වශයෙන් පත් කරන්න ඕනේ. එහෙනම් මේ ආනාපාන සති සූත්‍රය තුළින් අද අපි ශ්‍රවණය කරපු කමඨාන නිර්වාණ පණිවිඩය තථාගතයන් වහන්සේගේ දේශනාව අපගේ ජීවිතවල අපගේ චර්යාව බවට පත් වේවා. ආයතන අයේ කමඨාන බවට පත් වේවා. අපේ විමුක්තිය බවට පත් වේවා. මේ තථාගතයන් වහන්සේගේ පණිවිඩය තුළින් ඒකාන්ත වශයෙන්ම සසර දුක නිවේවා කියලා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. තෙරුවන් සරණයි.